සාදු 2013 වසරේ 9 මාසේ 19 වෙනිදා බිනර මාස පුර 15ක පොහොව දවසයි. මුලින්ම ධර්ම අවබෝධය කරා ගමන් කරන කෙනෙක් කොහොමද ඒ ගමන ආරම්භය කළ යුත්තේ කියන කාරණය අපි මතක් කරන්න කැමතියි. ඒ ගමන ආරම්භය මනාව පැහැදිලි කරන දීපෝ කාරණේ තමයි සම්බුද්ධ ශාසනයේ මේ සස්සතිය කියලා අපිට කියලා දෙන්නේ. ඒ සම්බුද්ධත්වයේ කරා යන ගමම්මඟ පැහැදිලි කරපු අවස්ථාවක්. එහෙම නැතුව බුද්ධත්වයෙන් පස්සේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. එහිදී බුද්ධත්වය ලැබෙන්නේ රුවන්ගෙයි වැඩ සිටින අවස්ථාවේදී. එහෙම නැත්නම් 6 වෙනි සතියේදී තමයි බුද්ධත්වය කියලා කියන්නේ. එහෙමනම් අපි බලමු අනිකුත් අවස්ථාවන් කොයි විදියටද ගත වෙන්නේ කියලා. දැන් බුද්ධත්වය කියලා අපිට ඉතින් පළවෙනිම හඳුන්වලා දීලා තියෙන්නේ ඒක බාහිර ස්වરૂපයෙන් බැලුවාම සිවුර පොරෝගන ඉන්න නිසා අපිට පේනවා බුද්ධත්වය වගේ. අපි බුදුහාමුදුරුවෝ පිටින් දකින්නේ. නමුත් එතෙන්දී බුද්ධත්වය නෙමෙයි තියෙන්නේ, මේ භාවනා යෝගීව ඉන්නවා කියලා කියන්නේ ආරම්භක අවස්ථාව. ඒක තමයි සොයා යන ගමන, අධ්‍යාත්මික සොයා යන ගමන. භාවනා යෝගීව ඉන්නවා සොයා යන ගමන. මේක තමයි පළවෙනි සතිය හැටියට පෙන්වලා දීලා තියෙන්නේ. හැමෝම Taman ළඟ අධ්‍යාත්මික ගවේෂණයකට යොමු වෙනවා. ඉතින් මේ විදිහේ ගවේෂණයක් බොහෝ කාලයකට කළා. ඊට පස්සෙත් බොමැඩ මුල වාඩි වෙලා මේ විදිහට ගවේෂණය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ දැනගන්නවා මේ ක්‍රමයට වඩා මම වෙනස් පියවරක් ගන්න ඕන කියලා. ඒ පියවර තමයි දෙවෙනි පියවර හැටියට ගත්තා. මොකද කරේ? බොමැඩ මුලින් නැගිට්ටා. නැගිටලා දෙවෙනි සතිය හැටියට බෝධිය දිසා බලන්න පටන් ගත්තා. කියන්නේ මම තුල ඉඳගෙන මම මේක බලලා හරියන්නේ නැහැ, මට නිවන පේන්නේ නැහැ, මම මා තුලින් නැගිටින්න ඕන. තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ ඥාණයෙන් තමන් නැගිටින්න ඕන. නැගිටලා මේ අධ්‍යාත්මික ගවේෂණය කරන්න ඕන. එහෙම නැත්නම් අනිකුත් සියලුම යෝගීවරු, බ්‍රාහ්මණයෝ, ඉෂිවරු තමා තුල ඉඳගෙන තමා තුලින් නැගිටින්නේ නැතුව මේ ගවේෂණය කරලා මේ ධ්‍යාන ලබලා අනේකාකාර තත්ත්වයන් වලට පත් වෙලා හිටියා. ඒත් මේ සකල ක්ලේශයන් ප්‍රහීණ කරන ඥාන දර්ශනය ඔවුන්ට ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා බොහොමෙන් මුලින් ඔන්න බුදුහාමුදුරුවෝ නැගිටලා බෝධිය දෙස බලන්න පටන් ගත්තා. තමන් දෙස බලන්න පටන් ගත්තා. එහෙම නැතුව ගහ දිහා බලාගෙන ඉන්න කිසිම හේතුවක් නැහැ. කිසිම විද්‍යාත්මක පදනමකුත් නැහැ. කිසිම භෞතික පදනමකුත් නැහැ. කිසිම පින්පව්වල පදනමකුත්, කුසලා කුසල පදමකුත් නැහැ. ගස් දෙහා බලාගෙන ඉන්න නිකරුණේ. ඒක ගහකට කරන ගෞරවයකුත් නෙමෙයි. මේ අධ්‍යාත්මික ගුණයක් කියලා දෙන්නේ. මේක ආසනාව, මේ අධ්‍යාත්මික ගුණාංග භෞතිකවාදී විදියට බලලා මිනිස්සු අතරමං වීම, බුදුහාමුදුරුවන්ට අගෞරව කිරීම. ඉතින් බුදුහාමුදුරුවෝ මේ අධ්‍යාත්මිකව තමා ගවේෂණය කරන්න පටන් ගත්ත කියන එක හොඳින්ම පෙන්වනවා. ඊළඟට ඒ විදියට තමන් දිහා බලන්න පටන් ගත්තට පස්සේ බුදුහාමුදුරන්ට පැහැදිලි වෙනවා මේ සිද්ධාර්ථ කුමාරයාණන්ට, එහෙම නැත්නම් සිද්ධාර්ථ තවුසානන්ට මේක මෙතෙක් කාලයක් හිතාගෙන හිටියා මමේ කියලා. දැන් මා තුලින් නැගිටලා මා දිහා බලන්න පටන් ගත්තට පස්සේ ආද හමු වෙනවා දෙන්නේ. බුදුවරු දෙන්නේ කියන්නේ මේ කතාව. නැත්නම් ඉතින් විනෝදෙට මේ දෙන්නේක් මවාගෙන මේ හැවිදින්න ඕනේ නැහෙනේ. ඈ විනෝද චාරිකාවක් යනවා දෙන්නේක් මවාගෙන. ඉතින් මෙතන දෙන්නේක් මුණ ගැහෙනවා. මේ අධ්‍යාත්මික ගවේෂණ යන කෙනෙකුට ඊළඟට හම් වෙන කෙනෙක් මේ දෙන්න කතා කරනවා. මේ දෙන්න සාකච්ඡා කරනවා. මේ දෙන්න ලොකු ගනුදෙනුවක් කරනවා. එක්කෙනෙක් තමයි මමත්වයේ පුජ්‍යලත්වය නැමැති බුදුහාමුදුරුව. අනිත් කෙනා තමයි මමත්වයේ නැකිටපු ස්වාධීන පරේෂකයා ගවේෂකයා. මමත්වයේ තුල තියෙන ගතානුගතික සම්ප්‍රදායක කියලා දුන්නු විදියට අහලා ගත්ත විදියට හිතලා ගත්ත විදියට පදනම් මනෝ ක්‍රියාත්මක වෙන සංඥා පද්ධතිය. එතනින් එහාට එතනින් නැගිටලා බලන කෙනා තමයි අර ස්වාධීන පරේෂකයා, එහෙම නැත්නම් නිවන් මඟ හොයාගෙන යන ඒ බෝධිසත්වරයා ඉන්නේ එතන. එහෙමනම් ශාරීරික වශයෙන් ගත්ත අරමුණු සමුදායකුත් එක්ක පුජ්‍යලයකුත් ස්වාධීන සාංසාරික ඉඳලා පුරුදු කරගෙන ආපු බුද්ධත්වය කරා ගමන් කරන පරේෂකයා දෙදෙනා මුණ ගැහුණා. එක පැත්තක ඉන්නේ සිද්ධාර්ථ කුමාරයා, අනිත් පැත්තේ ඉන්නේ බුද්ධත්වය කරා ගමන් කරන ඒ බෝධිසත්වරයා. දැන් සිද්ධාර්ථ කුමාරයයි බෝධිසත්වරයයි අතර ගනුදෙනුවක් මෙතන තියෙනවා. ඉතින් ඔබත් මේ ගනුදෙනුව කරන්නම ඕන. මේ දෙදෙනා මවා ගන්නටම වෙනවා. ඊළඟට නිකන් තියන්නේ මේ දෙදෙනා. නිකන් ඉන්නේ නැහැ. පණිවිඩ ලබා දෙනවා. විවිධ හේතු ලබා දෙනවා. ඒ හේතු විදු නැනේන් ප්‍රඥාවෙන් පාරමිතා ගුණවලින් සත්‍ය කරා අවදි කරගන්න තමා සමග තමා තරඟ වදිනවා. එහෙම නැත්නම් තර්ක කරනවා. එහෙම නැත්නම් වාද කරනවා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාව තියෙන්න ඕන ඔබ තුල. ඔබ දෙදෙනෙක් හැටියට මේ සාකච්ඡාව කරන්න. මේක තමයි බුදු කෙනෙක් මවාගෙන කරපු රුවන් සක්මන. අපිත් මේ ගිය ගමනේ මේ රුවන් සක්මන කළා. නිර්වන් සක්මන කළා. ඇවිදින ගමන් වාඩි වෙලා ඉඳී මොන ඉරියව්ව හිටියත් මේ දෙදෙනාත් එක්ක කතා කරන්න සිද්ධ වුණා. ඉතින් අපිට උනම් කියන්න පුළුවන් පොඩි නිදර්ශනයක්. අපි මේ නිවන් මඟ හොයාගෙන යද්දි මගේ හිත කියනවා ඔබ තාම තරුණයි. ඈ ඔබට මෙහෙම කිසිම අඩුවක් නැහැ. ඔබට එහෙම જાතියක් ජරාවක් පියාදියක් මරණයක් දැම් පෙන්නේ දැම්මෝන්නේ මේක කියලා කතා කරනවා. කතා කළාම අපේ විදුනැණෙන් අපි ඥාණයෙන් කියනවා ඔබට පුළුවන් ද මරණයට සහතිකයක් දෙන්න ඔබ අවුරුදු 80ක් ගිහිල්ලා මැරෙන්නේ කියලා. එතකොට කියනවා මොකද කියන්නේ? එතකොට කියනවා ආයි මනස ඒකට නම් එහෙම සහතිකයක් දෙන්න බෑ. මිනිස්සු එකපාරට ඩෙන්ගු හැදිලා මැරෙනවා, සර්පය ඩස්ට කරලා මැරෙනවා, රියානතුරු වෙලා මාර්ගානතුරු වෙලා මැරෙනවා. ඒ නිසා අපිට දෙන්න බෑ 100ට 100ක් මේ ඔයා මෙච්චර කල්. එහෙනම් ඒක තමයි. එහෙනම් දැම්ම නිවන් දකින්න ඕන. මම කියනවා අනිත් කෙනාට කියනවා සංසාරේන පාරමී බලයයි මේ ලෝකේ උපදුණු කාය විඥානයයි අතර සාකච්ඡාව. හරි කියනවා. එතකොට එහෙනම් මම කියනවා ඒකට සහතිකයක් දෙන්න බැරි නම් ඉක්මනින් මම මේක අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මලොත් මම කොහේ යයිද කියන සාකච්ඡාව දීලා නිතරම දිනන්න බලන්න ඕන. අර බෝසත්වරය දිනවන්න ඕන. ඊළඟට මේ අධ්‍යාත්මික පරේෂණේ දිගට දිගට යනකොට අර මෙලවින් ගත්ත ඉන්ද්‍රිය බලවේගයේ ශක්තිය වැඩි කරලා මාර බලවේගය මාර ධර්මතා මොකද කරන්නේ? ඒ බෝසත් ගුණය, ඒ බෝධිසත්ව බලය බිඳ දාන්න පුළුවන්ද කියලා බලනවා. තව දුරටත් ඒ ගවේෂණේ ඉන්නකොට මේක බුදුහාමුදුරුවෝ හිටපු ඉරියව්ව නෙමෙයි මේකේ වැදගත්කම තියෙන්නේ. මේ මේ මේ ඕනම ගවේෂණයක් සතර ඉරියව්වෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නියමයක් නැහැ. ඊළඟට මෙන්න මේ අය හමු වෙන්න පටන් ගත්තා. මොනවද? තණ්හාව, රතිය, රාගය. ඉතින් අපි අය ඇත්තටම හිතන්නේ මාර්යා කියලා පුජ්‍යලයක් ඉන්නෝ, එයාට දුවරු ඉන්නෝ, පුතු නෑ කියලානේ හිතන්නේ. දුවරු විතරයි ඉන්නේ, පුතු නෑ. ඉතින් මේ මේ කාන්තාව තුන්දෙනෙක් යොමු කළේ පුරුෂයෙක්ගේ පැත්තට. පුරුෂයෙක්ගේ පැත්තට ආකර්ෂණීය බලවේගයක් තමයි කාන්තාව කියලා කියන්නේ. එතකොට කාන්තාවක්ගේ පැත්තට මේ කාරෝපණය කරන්න ගියොත් පුරුෂය තුන්දෙනෙක් මෙතෙන්ට දාන්න සිදු වෙනවා. මොකද කාන්තාවගේ පැත්තේ ආකර්ෂණය වෙන්නේ පුරුෂයන්ට නිසා. එතකොට තණ්හා, රති, රගා කියන මේ තුන්දෙනා නටන්න පටන් ගත්තා. මොකද මේ සාංසාරිකයේ බෝධිසත්වවරයා මොකද කළේ? ඒ දිහා ඇස් සැරල බැලුවේ නැහැ. ඒ කියන්නේ අවධානය යොමු කළේ නැහැ. දැන් ජීවිතේදී හමු වෙන්නේ මිනිස්සුන්ට මෙන්න මේ තුන්දෙනානේ. තණ්හාවට උපකාරක දේවල් හම්බ වුණාම තණ්හාව ඔස්සේ ගිහිල්ලා ඒවයින් ජයග්‍රහණ ලැබෙනවා. ඇලීමට ධර්මතා හම්බ වුණාම ඒවයි ඇලිලා ඇලිලා ගිහිල්ලා ඉවරලා ඒ මිනිස්සු ඒකෙන් ලැබෙනවා. රාගයට ඉන්ද්‍රිය පිනවීමට මුණ ගැසුණාම මිනිස්සු ඒවා ඒවා ඔස්සේ ගිහිල්ලා ඉන්ද්‍රියම් පිනවගෙන සන්තෝෂ වෙවි, විඳවමින් විඳිමින් විඳවමින් ජීවත් වෙනවා. මේ ලෞකික ලෝකයේ තියෙන ආකාර තුන, මේ ලෞකික ලෝකයේ යම් ඉදිරි ගමනක් තියෙනවාද, ඒ ඉදිරි ගමනක් තුළ මේ තණ්හාව, රතිය, රාගය කියන තුන්දෙනා නිතදීම්ම ඉන්නවා. එතකොට මේ ඒව දිහා බලන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ගවේෂණය තුළ, එහෙම නැත්නම් ඒ පරේක්ෂණය තුළ වැඩ සිටියා, එහෙම නැත්නම් ගමන් කළා. ඔබටත් මුණ ගැහෙවි, පැමිණෙවි මේ ගමන් මගේ යද්දි. එක්කෝ ඕන්නේ, දැම්ම ඕන්නේ, එහෙම නැත්නම් වැඩ තියෙනවා, එහෙම නැත්නම් මේකෙ මෙච්චර මෙච්චර අපිට ලාභ ප්‍රයෝජන තියෙනවා, ආදී කොට ඇති දේවල් කොහොම හරි පටලැවිලා මේ අය ඇදලා ගන්නෝ. සොඳුරු දේ පිළිබඳව පෙන්වලා ඇදලා ගන්නෝ. එහෙම නැත්නම් විපත්ති ඇති කරවලා ඒ පැත්තෙන් වටන්න බලනවා. එක පැත්තකින් මායя බලනවා අපිව වටන්න, සොඳුරු දේවල් පෙන්වලා, ලස්සන දේවල්. ඒක තමයි තණ්හා, රති, රාග. එහෙම බැරෙනම් ඊළඟ පියවර ගන්න මොකද්ද? විපත්ති, කලකිරීම, බිය ගැන්වීම ආදී පාත්තල කරන. මෙන්න මේ ඇති වෙනවා. මොකද්ද මේ දස බිම්බර මාර සෙනගම ඇවිල්ලා මාර වැහි වස්සල පුදුමාකාර විපත්තිකර තත්ත්වයක් ඊළඟට ඇති කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලා බැලුවා සොඳුරු දේ. දැන් සාමාන්‍ය ලෝකෙත් එහෙමනේ. මොනවා හරි එහෙම සම්තින් එකක් දීලා වැඩේ කරගන්න බැරි නෑ. නැත්නම් බලා බලේ යොදලා බලනෝ ඒ වැඩේ කරගන්න. මායාවේ වැඩෙත් ඒක තමයි. ඈ මුලින් බැලුවා මෙයා ඉන්ද්‍රියන් වලට රවට්ටල ගන්න පුළුවන්ද කියලා. සුබ පැත්තෙන් බැරි වුණා. හරි මම දෙන්නම් කියලා දෙවෙනි වටපිටාව පටන් ගත්ත. මොකන්ද? තැති ගන්නවල, බිය ගන්නවල මාය කරන්න බැලුවා. ඒ අවස්ථාවේදී මේ මුචලින්ද ඒ නාග ධර්මයේ වැඩ සිටියා. මොකද්ද මුචලින්ද කියන්නේ? විමුක්ති ඇස. නයින්ට නන්දාන්නේ නැහැ නේ කොහොමද? එහෙනම් නයා නයාම තමයි. කොහොමද මුචලින්ද වෙන්නේ යා? ඈ නැත්නම් නයික් කැවිල් හිටිය කියලා කියන්න තිබ්බනේ. නැහැ. මෙතෙන්දි මේ මේ නාගයා මෙහෙම යොදාගත්තා. මොකද්ද? ඒ මාර වැස්සෙන් ආරක්ෂා කරගත්තේ විමුක්ති ඇසයි. බුදුරජාණන් වහන්සේගේ විමුක්ති ඥානය ඉදිරිපත් වෙලා එක වැහි බිඳුවක් එක පොඩ්ඩක්වත් තැති ගැනීමක් කම්පනයක් ඇති නොවෙන්නට මොන තරම් පීඩා පැමිණියත් මොන තරම් බලගත්ු මාර බලවේග ශක්තියින් බිය තැති ගන්න දේවල් පැමිණියත් ඒ විමුක්ති ඇසින් එක වැහි බිඳුවක් වැටෙන්නේ නැති වෙන්න එක මායයට එක පොඩ්ඩකින්වත් සලවන්න බැරි වෙන විදියට ඒ බෝසත් පාරමිතාව තුල ඒ වඩන ප්‍රඥා පාරමිතාව තුල ඒ මනා සිහියේ මහා මනා සමාධියේ දිගටම වැඩ සිටියා. මනා පරේෂණේ නොබිඳ ඉස්සරහටම රැගෙන ගියා. ඒක තමයි මේ මුචලින්ද නාගධරණේ පෙන්눔 කරන්නේ. එහෙම නැතුව මේ නායකට පුළුවන් කමක් නැහැ වැහි බිඳුවක් අතට එන්නේ නැති වෙන්න. එහෙම ආරක්ෂා කරන්න හැකියාවක් එහෙම පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ පෙන්වන්නේ විමුක්ති ඇසේ අධ්‍යාත්මික රැකවරණය ආරක්ෂාව. මෙන්න ඊළඟට එතනින් ඒ විදියට දිගටම දැන් මේ කරුණු පහම සම්පූර්ණ වෙනවත් එක්කම මෙන්න පින්නතුනේ මෙහෙම ඉක්තින් ඉති මෙහෙම රුවන් ගයක් තිබ්බනම් නාගයෙක් යට ඉන්න ඕනත් නැහැ, තෙමි තෙමි ඉන්න ඕනත් නැහැ, ගහක් පල්ල ඉන්න ඕනත් නැහැ. මෙහෙම ගයක් එතන තිබ්බනම් මෙහෙම ගයක් එතන තිබ්බේ නැහනේ. මෙච්චර ලස්සන මනහර මේ ගයක් එතන මොනවද? මේ රුවන් ගේ රන් ගයක්, රාජාසනය, රාජායතනය. බුදුරජාණන් වහන්සේගේ රාජායතනය මොකන්ද? බුද්ධ රාජ්‍යය. මෙන්න රාජායතනේ වාඩි වුණු තැන. මතකද යන්නේ? මේවයි බුදුනේ නැහැ. මේ තාම ඉන්නේ මේ ටිකේ සිද්ධාර්ථ කුමාරයා. නැත්තම් ඉතින් තණ්හාරති රගයිනවද? බුදු කෙනෙකුට තණ්හාරති ඉගෙනවද? එන්නේ නැහැ. තර්කානුකූලව බලන්න. ඈ? එතකොට මේ වගේ ගවේෂණයක් අවශ්‍ය කරන්නේත් නැහැ. මේ වගේ ගවේෂණයක් අවශ්‍ය කරන්නේත් නැහැ. බෝධිය දිහා බලන් ඉන්න ඕනත් නැහැ. මෙහෙම දෙයක් කරන්න ඕමනත් නැහැ. බුද්ධත්වයේ කියන්නේ නොබිදෙන දෙයක්. ප්‍රගුණ කරන්න ඕනේ නැහැ නේ. බුද්ධත්වයේ ප්‍රගුණ කරන්න ඕනේ නොබිදෙන ශක්තිය. අපි දෙන ගුණය මාර්ගඵල බිඳින්නෙත් නැහැ. බුද්ධත්වයේ බිඳින්නේ නැහැ කියන එක හොඳට තේරෙන්න. මෙන්න මේ රාජායතනයට පත්වීම මේ රුවන්ගේ වැඩ සිටීම කියන්නේ බුද්ධත්වයයි. මෙතෙන්දි තමයි සරුවඥතාඥානය ලබාගෙන සම්පූර්ණ මේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මෙතන එක්කෙනෙක්වත් නැහැ. බෝධියත් නැහැ. ප්‍රතිවිරුද්ධ බුදු කෙනෙකුත් නැහැ. තණ්හා රති රගා කියලා කෙනෙකුත් නැහැ. මාර වැහි නැහැ. මාර වැසි නැහැ. මෙතන තියෙන සම්පූර්ණ කිසිම බාධකයක් නැති රාජායතනය. බුද්ධ රාජ්‍යයේ රාජායතනය. මෙතෙන්ට පාත්‍ර වුණා. ඊළඟට බුදුහාමුදුරුව එතනින් එහා. ඊළඟට හම්බෙන්නේ මේ ස්වභාවික කතාව. එතන ඉඳලා තමයි අර්ථචර්යාවේ බුදුහාමුදුරුව ගමන් කරන්න ලෝක හිතානුකම්පාවෙන් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මුලින්ම හම්බෙනවා මේ තපස්සු බල්ලක ඒ කියන වෙළඳ දෙබහැයි හම්බෙනවා. ඒ ඇත්තු ළඟ තිබුණු ආහාර පාන ලබා දීලා බුදුරජාණන් වහන්සේට දානේ පිළිගැන්නු ප්‍රථම පිරිස හැටියට මේගොල්ලෝ සලකනවා. මෙතන ඉඳලා බුද්ධ ජීවිතය ආරම්භ වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ චර්යා ප්‍රධාන වශයෙන් හතකට ගොනු වෙලා ඔන්න බුද්ධ ධර්ම අවබෝධ කර ගැනීම, සම්බුද්ධ ඥානය අවබෝධ කර ගැනීම පිණිස ක්‍රියාත්මක වීම සිදු වුණු ආකාරය. දැන් මේව කතා ප්‍රවෘත්ති විදිහට අහලා ඔබ මතක තියාගන්න නෙමෙයි, ඔබත් මේ ගමනේ යන්න ඕන. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඒක. ඔබත් මේ ගමනේ යා යුතු කෙනෙක්. ඔබ කල්පනා කරන්න දැන් මේ ගවේෂණ මාර්ගයේ ඔබ ඉන්නේ කොතනද කියලා. ඔබ ඉන්නේ කොතනද කියලා. කුඩා වීරියකින් නෙමෙයි තණ්හා රති රගා පරදවන්න පුළුවන්. කුඩා වීරියකින් නෙමෙයි විමුක්තිය ඇස ආරක්ෂා කරගෙන අර මාර බාධක වලින් මෙදෙන්න පුළුවන් කුඩා වීර්යයකින් නෙමෙයි, ඉමහත් අධ්‍යාත්මික බලයක් තියෙන කෙනෙක්ම වෙන්න ඕන. සැලෙන්නේ නැති විශාල අධ්‍යාත්මික බලයක් තියෙන කෙනෙක් වෙන්නම ඕනේ. ඒ නිසා මේ මොහොතේ මුලින්ම පෙර අවදි කරගත්ත ධර්මයත් හොඳට මතක තියාගෙන, මේ කියපු ධර්ම කාරණාත් හොඳින් මතක තියාගෙන, ටික වෙලාවක් ඒ ලෝකෝත්තර ගුණය සිහිපත් කරගෙන සංසුන්ව නිහඬව සිටින්න. අද ශික්ෂණයක් හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි සමාදන් වෙච්ච නිසා ආර්ය අෂ්ටාංග මාර්ගේනුත් අපි සාකච්ඡා කළ යුතු වෙනවා. මුළු සම්බුද්ධ ශාසනයෙම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුලේ තියෙනවා. සම්බුද්ධ ශාසනයේ කියවෙන ඕනම කාරණයක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අන්තර්ගත වෙනවා. එය මනාව පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි දහම් පාසලෙන් ඉගෙන ගත්ත ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. හැබැයි ඒක ඉගෙන ගත්තට, ඒක ප්‍රගුණ කළාට අපි කවුරුත් නිවන් දැක්කේ නැහැ. මේක නිවන් දකින්න ලෝකෝත්තර මාර්ගය පැහැදිලි කරන ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ කොලේ මම මේ විදිහට යොමු කරගෙන තියනවා. ඒ යොමු කරලා මම එක කොටසක් මේ කොටු කරලා පෙන්නලා දෙලා තියනවා. මේ තියෙන කොටස, මේ තියෙන කොටස මේ අට ඔබ තුල තියෙන දෙයක්. ඒක කොටු කරලා තියලා අදහස් කරෙත් ඇත්තෙම මේ අට තුල ඉන්න කෙනා කොටු වෙලා ජීවත් වෙන කෙනෙක්. එතකොට මේ පැත්තේ තියෙන එකම වචන අටක් තියෙනවා. ඒ අට මොකද්ද? සම්මා කියන අට. ඒ ටික මම නිදහස් කරලා තිබ්බා. ඇත්තෙම මේ සම්මා කියන ගුණය තියෙන පැත්ත නිදහස්. දැන් මේ අපි ළඟ තියෙන අට අපි ඉස්සෙල්ලා අඳුනගමු. දෘෂ්ටි තියෙනවද නැද්ද? තියෙනවා. සංකල්ප තියෙනවද නැද්ද? තියෙනවා. වචනවල අපි රැඳිලා තියෙනවද නැද්ද? තියෙනවා. කම්මන්ත තියෙනවද නැද්ද? ප්‍රතිපත්ති තියෙනවා. ආජීව ජීවන රටා තියෙනවා. වායාම උත්සාහයවල් තියෙනවා. සතියකුත් තියෙනවා. සමාධියකුත් තියෙනවා. නොයෙකුත් දේවල් කෙරෙහි සමාධිගත වෙලා ඉන්නේ. ගීතවලට සමවදිනවා, සුවඳ වලට සමවදිනවා. ඉතින් ওই විදිහට එක එක දේවල් වල සමාධියක් තියෙනවා. පුජ්‍යලෝ ළඟ තියෙන අටක් තමයි මේ කතා කළේ. නමුත් අපි ළඟ නැත්තේ මොකද්ද? අන්න හරි. මේ සම්මා කියන ගුණාට තමයි අපි ළඟ නැත්තේ. ඉදිරියෙන් තියෙන ඒ දිට්ටි සංකප්ප වාචා කියන අට වෙන වෙනම තිබුණත් සම්මා කියන ගුණය එකම වචනයක් අටටම යොදලා තියෙන්නේ. එහෙමනම් මේ අට තුලින්ම සිදු වෙන්න ඕන එක දෙයයි, ඒ තමයි නිදහස් වෙන්න ඕන. ඇඳෙලිනේ මොකද්ද සිදු වෙන්න ඕන? නිදහස් වෙන්න ඕන. දෘෂ්ටියෙන් නිදහස් වෙන්න ඕන. සංකල්ප වලින් නිදහස් වෙන්න ඕන. වචන වලින් නිදහස් වෙන්න ඕන. කම්මන්ත වලින් නිදහස් වෙන්න ඕන. ආජීව වලින්, වායාමෙන්, සතියෙන් නිදහස් වෙන්න ඕන. සමාධියෙන් නිදහස් වෙන්න ඕන. ත අනිත් දේවල් වලින් නිදහස් වෙන්න ඕන කියලා කිව්වොත් මේ සතියෙන් නිදහස් වෙන්න ඕන කියන ටිකක් එක්කෙනෙක් දෙන්නෙක් කිව්වේ. ඒකට හේතුව ඒක පුරුදු කරන්න ඕන දෙයක් හැටියට තමයි ඉගෙනගෙන තියෙන්නේ. සමාධියෙන් නිදහස් වෙන්න ඕන කියන එක කිව්වෙම නෑ නේ. අපි පුරුදු වෙලා ඉන්නේ සමාධි කියන එක තියෙන්න ඕන කියලා. දැන් තියෙනවා ඔය භාවනාවන් වලින් ලැබෙන සමාධි. සමස 40 කර්මස්ථානවලනේ ඒ තියෙන භාවනා ප්‍රතිපත්ති තියෙන ඒවයි තියෙන සමාධි තියෙනවා. ඒ සමාධි ලෞකික සමාධි. ඒ සමාධි වලින් ඇති වැඩක් නැහැ. ඒ සමාධි වලින් ඇති වැඩක් නැහැ. ඒ සමාධි අත්හැරියා බුදුහාමුදුරුව බුද්ධත්වයේ ගවේෂණය කරන්න යද්දී අර පුරුදු කරපු ඔක්කොම සමාධියක පැත්තකට දාලා තමයි නැවුම් මගක් තමයි ආරම්භ කරේ. නමුත් පෙන්නන්නේ ඒ සමාධිය පදනම් කරගෙන විදර්ශනාවකුත් වඩලා නිවන් දැක්කා කියලා පොත්වල තිබ්බට ඒව ප්‍රතික්ෂේප කරලා තමයි පටන් ගත්තේ. පිරුණුවම් පාද්දිත් බුදුහාමුදුරුව ඒ ධ්‍යාන වලට සමවැදිලා අවසානයේ Nirodha Samapattiyට සමවැදිලා ඊට පස්සේ පහන සංඥාවේ නිවන් දැක්ක කියලා බොරු කොතල දානවා. එහෙම එහෙම ධ්‍යාන වලට වමුණන්ගේ සමාධිය වදින්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේට. Nirodha Samapattiyට සමවැදින්න එහෙම මේ බමුණෝ වගේ ටිකෙන් ටික සමවැදින්න ඕනේ නැහැ. අසුරු සැනයි. අසුරු සැනයි. Nirodha Samapattiye හැම මොහොතකම උන්වහන්සේලා නිරෝධ සමාපatti ගුණේ වැඩ ඉන්නවා. පහන සංඥාවෙන් නිවන් යනකොට ඒකට යම්කිසි කාලයක් තියෙනවා. මොකද කායේ උණුසුම් තත්ත්වයන් ඒව නැති වෙලා ගියාට පස්සේ තමයි පිරිනුවන් පෑවා කියන සම්මතයට පැමිණෙන්නේ. සම්මා දිට්ඨික දර්ශනය. දැන් දෘෂ්ටිවල දර්ශනයේනේ තියෙන්නේ. සම්මා දිට්ඨික දර්ශනයක් ඇති වෙන්න ඕන. දැන් සම්මා දිට්ඨික පුජ්‍යලයෙකු මේ ලෝකේ දකින්නේ කෙසේද? දැන් දෘෂ්ටිගත පුජ්‍යලයෙකු ඉස්සෙල්ලා දකින්නේ කොහොමද කියලා තේරුම් ගන්න. දෘෂ්ටිගත පුජ්‍යලයෙන් දකින්නේ කොහොමද? මේ මම. මේ මගේ ඇහැ, මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ දිව, මේ මගේ ශරීරය, මේ මගේ ආකල්ප, මේ මගේ සිතුවිලි කියලා දකිනවා. පැහැදිලිනේ. ඊළඟට මේ මගේ රට, මේ මගේ වර්ගය, මේ මගේ ජාතිය, මේ මගේ ආගම, මේ අනුන්ගේ ආගම, අර ඒගොල්ලන්ගේ ආගම කියලා දකිනවා. දැන් මේව අනුන්ගේ කියලා දකින එක හරි කියලා කියන්නත් බෑ. මේ ඉඩම අනුන්ගේ, මේ ශරීරය අනුන්ගේ, මේ ඇහැ අනුන්ගේ, ඈ මේ සිතුවිලි අනුන්ගේ කියලා දකින එක හරිද? ඒකත් වැරදි. අර ආගම අනුන්ගේ කියලා දකින එකත් වැරදි. මේ රට අනුන්ගේ කියලා දකින එකත් වැරදි. එතකොට මගේ කියලා දකින එක වැරදි. ඒ දෙකම දෘෂ්ටියෙන් සිද්ධ වෙන දෙයක්. අපි සමහරලාට ගොඩක් ස්ථානවල කියලා දෙන්නේ මේ ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි. එතකොට වැටෙන්නේ කාගේද? අනුන්ගේ. අනුන්ගේ. හෑ. එතකොට එතන දෘෂ්ටියක් හදනවා මේක අනුන්ගේ කියලා. එතකොට ආයි දෘෂ්ටියකට වැටෙනවා. දැන් එවැනි පුළුල් විග්‍රහයක් කරන්න ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ඇත්තන්ට මේ නුවණ ප්‍රඥාව පෑදිලා නැහැ. ඒගොල්ලෝ පොතට පමණක් අර සීමා වෙලා පොතේ දැනුමට මේ පදපරම වෙලා තමයි ඒ කතාවල් කියන්නේ. ඉතින් ප්‍රත්‍යක්ෂ භාවයකට ඒගොල්ලන්ටත් එන්න පුළුවන් මේ කරුණ පිළිබඳව අවධානය යොමු කළොත්. නමුත් සම්මා දිට්ඨික පුජ්‍යලෙක් දෘෂ්ටි වලින් පූර්ණව නිදහස් වෙලා මොනම දෘෂ්ටියක්වත් නැහැ. කිසිම දෘෂ්ටියක් නැහැ. අනුන්ගෙන් ගතිපු දෘෂ්ටියක්වත්, තමන් හදාගතිපු දෘෂ්ටියක්වත්, අනාගත දෘෂ්ටියක්වත්, අතීත දෘෂ්ටියක්වත්, වර්තමාන දෘෂ්ටියක්වත් නැහැ. අකාලිකව සම්මාදිට්ඨියෙන් ලෝකේ දකිනවා. එතකොට මොකද වෙන්නේ? වේදනාවත් කොහොමද වෙන්නේ? වේදනාවත් අකාලික වෙනවා. එතකොට අකාලික දැකීමක් තියෙන තැනකින් ඇතිවන වේදනාවත් අකාලිකයි. වේදනාව කියන්නේ විපාකයනේ. වේදනාව කියලා කියන්නේ විපාකය. එහෙමනම් ඒ අනන්ත දැකීම නිසා විපාකය අනන්ත බවට පත් වෙනවා. දැන් වැරදි කියලා දැක්කොත් ඔන්න දුක් වේදනාවක් හට ගන්නවා. හොඳයි කියලා දැක්කොත් සුඛ වේදනාවක් හට ගන්නවා. දැන් මේ අනන්තයේ ඉඳන් දකිනවා අතීත සංඥා නැතුව, අනාගත සංඥා නැතුව, වර්තමාන සංඥා නැතුව. තොනි යමක් දිහා බලන්නේ හොඳයි කියලා බලන්නේ සංඥාවකින්, නරකයි කියලා බලන්නේ සංඥාවකින්. ඒ සංඥා ප්‍රශ්නේ තියෙන්නේ. සංඥා ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨිකේ කියලා කියන්නේ දෘෂ්ටි නැති කෙනෙක්. දෘෂ්ටි නැති කෙනෙක්. මොනම දෘෂ්ටියක්වත් නැහැ. බුද්ධ ශාසනයවත් දෘෂ්ටියක් කරගෙන නැහැ. තමා කියලා කෙනෙක්වත් දෘෂ්ටියක් කරගෙන නැහැ. ඒ කියන්නේ මේක අනුන්ගේ කියලා හිතන දෘෂ්ටියක්වත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් මේක කාගේවත් නෙමෙයි කියන දෘෂ්ටියකුත් නැහැ. කොටින්ම ගියතොත් මතකයෙන්. එහෙම නැත්තම් උපාදානයෙන් සංඥා අරගෙන ක්‍රියාත්මක වෙන ස්වභාවයක් කිසිසේත්ම නැහැ. දැන් ඔයත් බලන්නේ, දකින්නේ, විඳින්නේ, ජීවත් වෙන්නේ කොහොමද? උපාදානස්කන්ධයෙන් සංඥා අරගෙන. එතකොට එවැනි ස්වභාවයක් නැහැ ඒ දෘෂ්ටි නැති කෙනා ළඟ. එතකොට සම්මා සංකප්ප. අපිට සංකල්පනාවන් තියෙනවා. මොනවද සංකල්පනා කියලා කියන්නේ? තමා පිළිබඳව සංකල්පනාවක් තියෙනවා. තමාගේ දිවි පෙවෙත පිළිබඳව සංකල්පනා තියෙනවා. තමන්ගේ කාර්යයන් පිළිබඳව සංකල්පනා තියෙනවා. තමන්ගේ අදහස් සිතුවිලි පිළිබඳව සංකල්පනා තියෙනවා. ඒ සංකල්පනා සමහර ඒවා දුක්ඛ සංකල්පනා, සමහර ඒවා සුඛ සංකල්පනා, සමහර ඒවා උපේක්ෂා සංකල්පනා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඕනම දෙයකින් කෙනෙකුට දුක හෝ සැප හෝ මධ්‍යස්ථ භාවයන් ලැබෙන්න පුළුවන්. ඒතකොට සංකල්පනාවල ජීවත් වෙනවා. දැන් එක එක සංකල්ප. දැන් බෞද්ධ සංකල්පේ වෙලා ඈ මුස්ලිම් සංකල්පේ වෙනවා, කතෝලික සංකල්පේ වෙනවා, Hindu සංකල්පේ වෙනවා. ඔක්කොම සංකල්ප සකස් කරගන්න දේවල්, මවා ගන්න දේවල්. දැන් භාෂාවක් කියන්නේ මොකන්ද? සංකල්පයක්. ඒක සංකල්පයක්. එතකොට සංකල්ප ගොඩක අපි ජීවත් වෙනවා. ඇති වැඩක් නැහැ. පොඩි ළමයි වගේ පොඩි පොඩි ඒවා ඒගොල්ලෝ හදාගෙන ආවක කඩේ. මේක රෝහල. මේක තමයි බස් එක. ඈ මේක තමයි ස්කෝලේ කියලා පොඩි ළමයි හදා ගන්නවා. හදාගෙන ඒගොල්ලෝ ඉතින් ඒ විදිහට වැඩ කරනවා. ඉතින් ඒ වගේම මේ සංකල්ප වලින් හදාගෙන මිනිස්සු මේ සංකල්ප වලින් ජීවත් වෙනවා. සංකල්ප ජීවත් කරවන්න පුදුමාකාර විදිහක දුක් විඳිනවා. එතකොට සංකල්ප නැ, සම්මා සංකල්ප. සංකල්ප නැ. සංකල්ප නැති කළා. එතකොට අපි දෘෂ්ටිය පැත්තේ ජීවත් වෙලා ඉඳලා එයා කමම් මග මාරු කළා සම්මා කියන ගුණයට. සංකල්ප පැත්තේ ජීවත් වෙලා ඉඳලා එයා ගමම් මග වෙනස් කළා, මාරු කළා සම්මා කියන ගුණයට ආවා. ඒ කියන්නේ මෙතන තියෙන ලෝක දෙකම මේ දෘෂ්ටි සංකල්ප වචන කම්මන්තාදී කියලා කියන්නේ ලෞකික ලෝකේ. මේ සම්මා ගුණයෙන් යුක්ත ලෝකෝත්තර ලෝකේ තියෙන්නේ. දැන් අපි සම්මුති හා ලෝකෝත්තර කියලා බෙදන්නෙම මතක තියාගන්න දෘෂ්ටියෙන්, සංකල්පයෙන්. ඒ සම්මුති හා ලෝකෝත්තර කියලා දෙයක් නැති වෙනවා ලෝකෝත්තර වුණාට පස්සේ. ලෝකෝත්තර කෙනාට පින්නතුනි ලෞකික ලෝකයයි ලෝකෝත්තර ලෝකයයි කියලා දෙකක් නැහැ. මේ ලෞකික ලෝකයයි ලෝකෝත්තර ලෝකයයි කියලා බෙදන්නෙම ලෞකික දෘෂ්ටියේ සංකල්පේ ඉන්නකම් විතරයි. ඒකත් හොඳට මතක තියාගන්න. ධර්මයේ සම්පින්දණය කරලා ගන්නකොට මේක හොඳට ගන්න ඕලුවට. ඊළඟට සම්මා වාචා. මේ වචන මත තමයි අපි රැඳිලා ඉන්නේ. අම්පින්නතුන්ට කතාවක් කියලා තියෙනවා. නොදන්න භාෂාවකින් දවසක් මනුස්සයෙක් බැන වැදුනා. මං ඒ මනුස්සයා බැනෙනෙහි මම hina වුණා. hina වෙනෙහි මනුස්සයා තව බැන්නා. ඒ බැන්නේ වෙන මොහොතවත් නෙමෙයි. එයාගේ වාහනේ AC එක මම දාගත්තයි කියලා මේ විදේශ රටකදී මේ රියදුරෙක් වාහනේ රියදුරා බැන්නේ. ඉතින් ඒක නිසා තේරෙන්නේ නැති නිසා මම hina වුණා. hina වෙනකොට තව බැන්නා. ඉතින් මං දන්න භාෂාව දන්න කෙනෙක්ගෙන් අහලා බැලුවා මොනවා කියලාද බැන්නේ කියලා. එයාට සිංහල පුළුවන් කෙනෙක් එයා කිව්වා මේ හාමුදුරන්ට නොතේරුච්ච එක හොඳයි කිව්වා. ඉතින් ඒක නිසා වචන කියන දේ මොකද්ද මේ? වචන කියලා කියන්නේ අපිම විසින් ඒ වචනයට ඒ ක්‍රියාවට සංකල්පයක් දීලා තියෙනවා. දැන් අපිට සාමීන් වහන්සේලාට ගරු කිරීම කරන්න මෙන්න මෙහෙමයි කියලා උන සංකල්පයක් දෙනවා. තව තව ආගම්වල ගෞරවය සිද්ධ වෙන්නේ ඒ විදිහටයි කියලා සංකල්පයක් දෙනවා. ඊළඟට අපි මේ සංකල්පයට අනුව ගෞරව ලබන්න සහ ගෞරව දෙන්න පුරුදු වෙනවා. ඒක තමයි හැටි. ඊළඟට වචන. වචන කියලා කියන්නේම සංකල්ප. දැන් මේ මා කතා කරන හැම වචනයකින්ම අවදි වෙන්නේ ඔබගේ සංකල්පයයි. හොඳට මතක තියාගන්න. ඔබ මේ අහන්නෙම උපාදානස්කන්ධයේ ඉඳගෙනමයි. සද්ධර්මයේ අහන්නෙම උපාදානස්කන්ධයේම වැඩ ඉඳගෙනමයි ඔය අහගෙන ඉන්නේ. මේ හැම වචනයකින්ම අවදි වෙන්නේ ඔබගේ සංකල්පයයි. නිකන් හරි මම නරක වචනයක් කතා කළොත් එහෙම ඒතකොට නරකයි කියලා තවද වෙනවා. අර හොඳ වචන වලින් කතා කරන නිසා හොඳින් කිය හොඳයි කියලා වචන වෙනවා. ඒක තමයි හැදි. නමුත් මතක තියාගන්න ලෝකෝත්තර කෙනෙකුට අර කුණු හරප කියන්නේ ඒව නෑ. වචන නෑ. මොනවද මේ අසභ්‍ය වචනයක් කියලා කියන්නේ? අපි හදාගෙන මෙන්න මේ වචනේ මේ විදියට කිව්වහම අසභ්‍යයි කියලා සම්මතයක් කරනවා. නොතේරෙන කෙනෙකුට කියන්න බලන්න වෙන රටක කෙනෙකුට අසභ්‍ය වචන දෙක තුනක. ඒ මනසට තේරෙන්නේ නෑ ඒක. ඇයි? එයාට ඒ පිළිබඳ වාචික සංකල්පය නෑ. වාචික හඳුනා ගැනීම නෑ. එතකොට දැන් පැහැදිලි නේද ලෝකෝත්තර වුණාට පස්සේ අසභ්‍ය වචන නෑ කියලා? ඒකනේ රහතුන් වහන්සේලාට තරහ යන්නේ නැත්තේ. බුදුහාමුදුරුවන්ට කොච්චර තරහ යන්නේ නැහැ. ඒකට හේතුව උන්වහන්සේලාට අසභ්‍ය වචන කියලා එක නෑ. ඔය ඇත්තන්ට තියෙන. ඒක තියෙන්නේ සිංහල භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් වගේ භාෂා කීපයකින් දන්න භාෂා කීපේ විතරයි අසභ්‍ය වචන තියෙන්නේ. ඊළඟට අපි දන්නවද ඔය ප්‍රංශ භාෂාව, තායි භාෂාව, බුරුම ඒ භාෂාවන් වල අසභ්‍ය වචන වලින් අපිට මොකක් හරි කිව්වොත් තේරෙන්නේ අපිත් හිනා වෙලා ආයිබෝවන් කියයි. ඒක හේතුව ඒ සංඥා අවදි වෙන්නේ නැහැ. එහෙනම් වාචික ස්වභාවයන් වල අපි එල්ලිච්ච ස්වභාවයක් තියෙනවා. ඒක තමයි හැටි. ඒක තමයි ස්වභාවය. දැන් ආගම් නිර්මාණය වෙන්නේ නූතනේ වාචික ස්වභාවයන් අනුව. අර එක ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවාම දෙයියෝ ගැන මොකද හිතන්නේ කියලා ඒ ශිෂ්‍යයා කියලා තියෙන්නේ ඉන්නවා කිව්වොත් ඉන්නව නැහැ කිව්වොත් නැහැ. ඒක තමයි හැටි. ඉන්නවා කිව්වොත් ඉන්නවා නැහැ කිව්වොත් නැහැ. ඒක තමයි හැටි. සංකල්ප ඇති කරන්න පුළුවන් නොයෙකුත් විදියට. එහෙමනම් මේ වචන වලින් අපි නිදහස් වෙන්න බලන්න ඕන. වචන කියලා කියන්නේ සම්පූර්ණ මේ ලෝකෝත්තර බවට ඇත්තෙම විරුද්ධයි. එහෙම කියන්නේ බොරුවක්. ලෝකෝත්තර ධර්මයේ හැමුවේ අසත්‍යයක් තමයි වචන කියලා කියන්නේ. ඒ ලෝකෝත්තර ධර්මයේ මේ පදවලින් වචනවලින් කියන්න බෑ. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයකටම වුණත් වැරදි සංකල්පයක් උගන්වන්න බැරිද? පුළුවන්නේ. වැඩි සංකල්පයක් උගන්වන්න පුළුවන්. එතකොට වැදගත් වෙන්නේ මේ වචන ටිකද? නැහැ. මේ තුලින් ගන්නා වූ දර්ශනයයි. ඒ නිසා අපි මේන් උත්සාහ කරන්නේ මේක මෙහෙම නෙමේ හරමයි කියලා වෙනම සංකල්පයක් ඇති කරන්න නෙමේ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. වචනේ නිදහස් වෙන්නේ කොහොමද? වචනේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවෙන් නුවණින් ඒ වචනවල අන්තර්ගත වෙන විදිය, වචනයක් රැඳෙන විදිය, වචනයක් මතකය තුල පවතින විදිය, ඒ විඳින විදිය, ඒ විඳින්නට හේතු සාධක වෙන විදිය, එහි තුල ඇති අවිද්‍යාව ආදී කොට මනාව තේරුම් ගන්නකොට වාචික ස්වභාවය පරයා අභිභව අතික්‍රමණය කර ලෝකේ දකින්නට හැකියාව ලැබෙනවා. අන්න ඒක තමයි සම්මා වාචා කියලා කියන්නේ. ඉතින් මේකෙන් පැවැත්මක් ඇති කරගන්න බෑ. මේකෙන් පැවැත්ම නැති කරගන්න පුළුවන්. පැවැත්ම නැති කරගන්න පුළුවන්. පැවැත්මක් ඇති කරගන්න නෙවෙයි මේක පැවැත්ම නැති කරගන්න තියෙන දහම. එහෙනම් සම්මා වාචාවට පත් වුණාට පස්සේ එයා සියලුම වචන වලින් එහා ඉඳගෙන බලන මිනිස්සු දිහා. වචන වලින් එහා ඉඳලා බලන මිනිස්සු දිහා. දැන් වචන වලින් කම්පණය වෙන මිනිස්සු දිහා සංවේගයෙන් බලාගෙන ඉන්නවා. සංවේගයෙන් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඉතින් පොඩි ළමයි වගේ වැඩ කරන ආකාරයේ දකිනවා මේ වචන වල තැඳිලා ඉන්න මිනිස්සු. ඒ මනුෂ්‍යයන්ට ඒ කාර්යයන් තුළ උපරිමීය එයාට ලොකු දෙයක් මම ඒක දැකලා තියෙනවා මේ සමාජය තුළ. තම තමන්ගේ ජීවිතයේ උපරිමයෙන් කරන දේ, පහසුවෙන්ම කරන දේ එයාට උපරිමයක් හැටියට ජීවිතේ දැනෙන ස්වභාවයක් ඇති වෙනවා. දවසක් ඇවිල්ලා මේ අංගසේ දරුවෙක් මට කිව්වා මේ හැමදෙරේ මගේ ව්‍යාපාරයට තව අලුත් ව්‍යාපාරයක් එකතු කළා කිව්වා. මම ඉතින් බය වෙලා හිටියා ලොකු මොකක් හරි ව්‍යාපෘතියක් තමයි කියලා. මම ටික වෙලාවක් ගිහිල්ලා ඇහුවා මේ මොකද්ද මේ අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාර ව්‍යාපෘතිය කියලා. කිව්වා හැමදෙරේ ගරාජ් එකේ ඉස්සරහින් කොළ කැඳ මුට්ටියක් තිබ්බා කිව්වා. එයා ගරාජ් එකක් කරගෙන යන කෙනෙක්. එයා කිව්වා මේ හැමදෙන්නේ ගරාජ් එකේ අමතරව තමයි මං ඉස්සරහා මේ කොළගැද මුට්ටියක් තිබ්බ කිව්වා. ඒකෙනුත් හොඳ බිස්නස් එකක් තියෙනවා. දවස රුපියල් 250ක් විතර හම් වෙනවා කිව්වා. එයාගේ ජීවිතය තුළ එයාට ඒ උපරිමය. ඒක ලොකුවට දැනෙනවා. වරදක් නෙමෙයි. ඈත ගම්මානයක මිනිස්සෙකුට අර පාපැදියක් අරගත්තාම එයා පුදුම විදියට ඒක පිහිදාලා පරිස්සම් කරලා නැස්සට එළියට දාන්නේ නැතුව මේ වෙන කෙනෙකුට අල්ලන්න දෙන්නේ නැතුව හරි පරිස්සමෙන් තියා ගන්නවා. ඒක එයාගේ ලෝකයේ තුල එයාගේ උපරිමයේ ඒක නේ. දැන් ඒ කාලේ හාමු මහත්තයා කොහොමද ඉබ්බකාරකේ ගියේ? කොච්චර ආඩම්බරේද? දැන් ඉබ්බකාර ගණන් ගන්නෙත් නැහැ. එතකොට ඒවකට තියෙන ඒ ලෝකයේ තුල ඒ පහසුකම තියෙනවා. ඊටත් එහා රජ්ජුරුව මොන තරම් ආඩම්බරෙන්ද දෝලාවට වෙලා මෙහෙම පැද්දි පැද්දි ගියේ. දැන් දෝලාවල් වල යනවා වගේ දපියන්නේ නේද? දෝලාවකට වඩා සපයි පොඩි කාර් එකක් දැන් නේ. ඊට වඩා වේගෙන් යන්න පුළුවන්, ඊට වඩා සුව පහසුවෙන් යන්න පුළුවන්. ඒ කාලේ ඒ තුල ආඩම්බර වෙලා හිටියා. එතකොට මොකද්ද මේ? ඒක තමයි සංකල්ප ලෝකේ, වාචික ලෝකේ, දෘෂ්ටිගත ලෝකයේ ආඩම්බර වෙලා හිටපු විදිය. ඊළඟට කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ මේ හොඳ කර්මාන්ත කියලා જાතියක් නෑ. හොඳ කර්මාන්ත කරන්න නරක කර්මාන්ත වලින් වැළකීලා ඉන්න කියලා මේ කර්මාන්ත ප්‍රතිපත්තිය නෙමෙයි මෙතන පෙන්වන්නේ. එක එක කර්ම ප්‍රතිපත්ති දිනනවා. බුදුහාමුදුරේ කියන්නේ බුදුහාමුදුරණන් දේශනා කළේ මේ සියලුම කර්මවලින් නිදහස් වෙන්න. සියලුම කර්ම වලින් නිදහස් වෙන්න කම්ම නිරෝධාය සංවාත්තති. මෙතන කියන්නේ කර්මයට තමයි කම්ම කියලා කියන්නේ ක්‍රියාව. එක එක ක්‍රියාපටිපාටියන් වල යෙදිලා ඉන්නෝ එක් එක් ධර්මතාවල ප්‍රතිපත්ති වල ඉන්නෝ. පටිපන්නා විමුක්ඛන්ති කන්දායිනෝ මාර බන්ධනා. මේ මාර බන්ධනේ නිදහස් වීමට හැකියාව ලැබෙන්නේ සියලුම කර්ම වලින් ප්‍රතිපත්ති වලින් නිදහස් වෙන්න ඕන. සියලුම ප්‍රතිපත්ති වලින් නිදහස් වෙන්න ඕන. කොහොමද? බාහිර ලෝකයෙන් නෙමෙයි අධ්‍යාත්මිකව. බාහිර කිසි සම්බන්ධයක් නැහැ නේ. බාහිර රස්සාව මේකට සම්බන්ධයක් නැහැ. බාහිර රස්සාව තුල තියෙනවා මානව දහමට අනුව පෞපින් කියලා දෙයක් දැනෙනෝ තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒක ඉබේටම මේ මිනිස්සු ළඟ නතර වෙනවා. අපි දන්න එක පුජ්‍යලෙක් මස්කලකාරයෙක් මේ මෑත කාලේදී ධර්ම අවබෝධයට පත් වුණා. මේට අවුරුදු 7-8කට කලින්. ඔහුගේ රස්සාව උනේ සත්තු ඇති කරලා මරලා මේ මස් කඩේට දාන එක. ඉතින් මේ පුජ්‍යලයා මේ බණ අහන්න ඇවිල්ලා නෙමෙයි නිකන් සාකච්ඡාවකදී අපි බණ කියන පින්වත් එක්කින් මේ අමුතු වචන ටිකක් කියන නිසා අහන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ මිනිස්සයා මේ ජොබ් එක කරගෙන හිටියද මේ මිනිස්සයාගේ සංසාරික ප්‍රඥාව තිබුණා. මේ මිනිස්සයා මේ පැය ගන්න ඇතුළතදී දැක්ක ධර්මය. දැක්කට පස්සේ ඉතින් දහම අවබෝධ වෙලා ගියා. ඊට පස්සේ මිනිස්සයා මේ මස් කඩේට ගිහිල්ලා මේ තමන්ගේ ගොවි පොළට අර වෙනද වගේම මස් කරේට අදාළ මස් ප්‍රමාණය දාන්න ඉතින් සතුන් මරන්න ලැහැත්ති වුණා. හොඳට පන්නේ පිහිය බැඳලා. ඉතින් මේ කතාව තමයි මේ මිනිස්සයව මන්නේ උස්සනවලු පාත් වෙන්න හැල්ලු. අර සතාගේ බෙල්ලට ගහන්න. උස්සනව පාත් වෙන්නේ නැහැ මන්නේ. ඇයි ඒ? එයා දැන් ඔන්න ධම්ම ජීවිනෝ බවට පත් වෙලා මානව ධහම තුල අර භෞතික ආකල්ප තුල ජීවත් වෙන නෙමෙයි දැන් එයාට හරියට වැදගත් අර මානව ධහම ඒ තුල ජීවත් වෙන නිසා එයාට තේරෙනවා මට තියෙන සංවේදීතාවම ඇති කෙනෙක් මෙතන ඉන්නේ ඒ නිසා මේක මෙහෙම කිරීම වරදක් කියන අදහස එනවා. ඉතින් මේ මනුස්සයට ඒක කරන්න බැරි වෙලා තියෙන මේ ශික්ෂණයක් නිසා ශික්ෂාපදයක් නිසා මේ පවක් නිසා මරණ බයක් දුගති බයක් නිසා නෙමෙයි මේ මිනිස්සයට මානව දහම තුලින් මේ පහ වෙනවා. ඒ මිනිස්සෙන් ඊට පස්සේ ඒව නැතර කළ දුප්පත් මිනිස්සෙක් ඊට පස්සේ මේෂන් වැඩ කරන්න පටන් අරගෙන ගොඩ නැගිලි හදන වැඩ කටයුතු කරන ජීවත් වෙනවා. ඒක ඉතින් වරදක් නෙමෙයි. නමුත් මෙතන මේ පෙන්නන්නේ අධ්‍යාත්මිකව කිසිම කම්මන්තයක් නැහැ. සියලුම ස්වභාවයන් වලින් නිදහස් වෙනවා. ආජීවය හැමෝටම තියෙනවා. මම බුදුවරු කියලා තිබ්බා ඒ කාලේ ආජීවයක් ඒගොල්ලන්ට. දැන් සත්බුදුවරු බුදු කෝලහලයක් තිබ්බා කියලා කියන බුදුහාමුදුරන්ගේ කාලේ මම බුදුන් කියනවලු. අදත් තියෙනවා. අපේ ආගම තමයි හරි, අපේ ආගම තමයි හරි, අපේ ආගම තමයි හරි කියලා හැමෝම ආගම් වල මිනිස්සු කියන්නේ ඒක. ඒක තමයි ඒගොල්ලන්ගේ ආජීවය. සම්මා ආජීව එයා කිසිම ඔය ආජීවක ගතියකට කිසිම ආගමික ගුණයකට කිසිම ආගමික දෘෂ්ටියකට සංකල්පයකට වචනයකට කම්මන්තයකට තුලින් තමයි ආජීවය හැදෙන්නේ. එහෙම ආජීවයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුන් කියලා කිව්වේ මම ඔය එක බුදුවරයෙක්වත් නෙමෙයි කියන එකයි. මම වෙනම බුදු කෙනෙක් කියන එක නෙමෙයි එතෙන්දි පැහැදිලි කරේ. හැමෝම සම්බුත්ඥාණයෙන් අවබෝධ කරගත්ත කියලා මේ කාලේ ප්‍රකාශ කළේ. මොකාවෙන් හරි ඉගෙන ගත්තයි කියලා කිව්වේ නෑනේ. ඉතින් එයා ඒ අතර බුදුරජාණන් වහන්සේ කිව්වා මම නම් ඔය එක්කෙනෙක්වත් නෙමෙයි. මම ඔය කවුරුවක්වත් නෙමෙයි. මම මේ කවුරුවක්වත් නොවී ඉන්න කෙනෙක්. මම කවුරුවක්වත් නොවී ඉන්න කෙනෙක්. මම කෙනෙක් නෙමෙයි, සත්වේ පුජ්‍යලේ නෙමෙයි, මම මිනිසෙක්වත් නෙමෙයි කියන කාරණේ කිව්වට පස්සේ ආයෙදී අහන්න දෙයක් නැහැ. මම කවුරුවක්වත් නෙමෙයි. එහෙමනම් මේ සම්මා ආජීවයට පත් වෙන්න ඕන. සම්මා ආජීවය කියලා කියන්නේ කිසිම අර කියන පැවැත්මේ ස්වභාවයකට එයා බැඳිලා නැහැ. දෘෂ්ටිගත වෙලා නැහැ, සංකල්පගත වෙලා නැහැ, වචනගත වෙලා නැහැ, කම්මන්තගත වෙලා නැහැ. ආජීව ස්වરૂපයක් හටගෙන නැහැ. ඒ නිසාම එයාට වායාමයක් ඌමනා කරන්නේ, උත්සාහයක් ඌමනා කරන්නේ, පවත්තන්න දෙයක් නැහැ. දැන් පවත්තන්න ඌමනා කරන්නේ මොනවද? පවත්තන්න ඌමනා කරන්නේ එක්ක දෘෂ්ටිය, එක්ක සංකල්පේ, එක්ක වචන, එක්ක කම්මන්ත, එක්ක ආජීව ස්වභාවයක් තිබුණොත් මොකද වෙන්නේ? අපේ කණ්ඩායම, අපේ වර්ගය, අපේ ජාතිය. එතන මට නම් එහෙම ජාතියක් කියලා එකක් නැහැ. අර ඉතින් මානව දහමක් අනුව අසාධාරණයක් වෙනකොට ඒක පිටු දකින්න ඕනේ කියන එක තියෙනවා. නමුත් ඉතින් මුලින්ම ජාතිය විනාශ කරන මානසික ප්‍රපාතය ඇති කරන්නේ බුද්ධාගමින්මනේ නේද? නියතමානී වෙන්න, රදපමණින් සතුට වෙන්න, හැමෝටම ඔළුව පාත් කරගෙන ඉන්න නේද? විසන්දර රජුරු වගේ වෙන්න, හැමදේම දන් දෙන්න නේද? එහෙම කියලා නේ තියෙන රත්තරම් බඩු අර මේ තියෙන ඒකත් අර චෛත්‍ය අසර දාලා ඒකටත් මැටි ගහලා ඒක වටේ මල් වට්ටි අරගෙන ඇවිදින්න. ඒ වගේ ඉතින් කියලා මුලින්ම ඉතින් නැති කරන පිරිස තමයි බුද්ධාගම, සිංහල ජාතිය. ඊට පස්සේ තමයි අනිත් ආගම් කාරයෝ ටික ඇවිල්ලා නැති කරන්නේ. ඒ අතින් බැලුවාම ඉතින් සංවේගයක් උපදිනවා. නමුත් පින්නතුනේ එහෙම මට නම් එහෙම ජාතියක් නැහැ ලෝකේ. සිංහල ජාතියද වෙන ජාතියක්ද කියන එක නෙමෙයි, ඔක්කොම මිනිස්සු මේ පස්සේ තමයි එක එක මේ මොඩල් එකකටපත් වෙලා මේ ප්‍රභේදනය වෙලා තියෙන්නේ. ඒ සියලු දෙනාම ප්‍රඥාවන්ත මිනිස්සු වෙනවනම් මොන කෙනා වුණත් කමන්නේ. දැන් ත්‍රස්තවාදීෙක් වුණොත් එහෙම සිංහල වුණත් වැඩක් නැහැ නේ. නේද? 80 ගණන් වල ඔක්කොම මේ ගිනි තිබේ මේව කරේ වෙන ජාතියක්ද? නේද? සිංහලයා වුණත් වැඩක් නැහැ ත්‍රස්තවාදීෙක් වුණොත්. සිංහලයා උනාද වෙන කෙනෙක් උනාද කමන්නේ, යහපත් මිනිස්සෙක් වුණොත්, යහපත් දර්ශනයකින් හැබි මිනිස්සෙක් වුණොත් එයාගේ ආගම, ජාතිය, වර්ගය, පරම්පරාව මොකක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒක මහා මොහොතට ආවා වගේ, කියන්නේ සත්‍යයට පිවිසුණා වගේ. ඒ නිසා සත්‍යයට පිවිසෙනකන් ප්‍රවේදනවල මිනිස්සු ඉන්නවා. සත්‍යයට පිවිසුණාට පස්සේ මිනිස්සු සියලු දෙනාම ඒකාත්මික වෙනවා, ඒක ස්වરૂපයක් වෙනවා. එතකොට මෙතන වායාමයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ අපේ ආගමයි කියලා එකක් රකින්න. එතකොට එයා ආගමක් රකින්න නෙමෙයි, මේ සියලු ආගම් වලින් තියෙන මනක්කල්පිත භාවයෙන් ලොවට සිදුවෙන හිරිහැරය පෙන්වලා දීලා මිනිස්සුන්ට අධ්‍යාත්මික වශයෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳ ප්‍රතිපදාවක් පෙන්වනවා. පින්නතුනේ ඇත්ත වශයෙන්ම නිරුස්සාහයෙන් ලෝකේ ලබන්න පුළුවන් එකම දේ තමයි නිවන. දැන් බලයි මොකද්ද මේ කිව්වේ කියලා. දැන් වහන්සේම කියනවා අපිට වීර්ය කරන්නලු, උත්සාහ කරන්නලු, කැප වෙන්නලු. ආයි කියනවා මේ නිරුස්සාහයෙන්මද? ඇත්ත වශයෙන්ම මේ නිරුස්සාහය උදා කරගන්න තමයි ඔයගොල්ලන්ට උත්සාහ කරන්න කියලා කියන්නේ. ඒ නිරුස්සාහය ඇති කරගන්න තමයි උත්සාහවත් වෙන්න කියලා කියන්නේ. ඔය නිරුස්සාහය ඇති කරගන්න බැහැනේ මේ මමත්වයේ ඉඳී. මොකද මමත්වයේ තුල තියෙන නිරන්තරයෙන්ම වායාමයක්, උත්සාහයක් තියෙන. මොකද අරමුණක් කරා එළඹගෙන ගමන් කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක තමයි සායක ස්වභාවය. අරමුණක් කරා එළඹගෙන ගමන් කරන ස්වභාවයක් තියෙනවා මේ පුදජන හිත තුළ. ඉතින් නිරුස්සාහය කියන එක ආරම්භ වෙනවත් එක්කම ඔබ ලෝකෝත්තර භාවයට පත් වෙනවා. එතකොට වායාම කියන එක අත්හරින්න ඕන. උත්සාහය කියන එක සම්පූර්ණයෙන් අත්හරින්න ඕන. උත්සාහය අතහැර ගන්න බෑ. දැන් ඔබ උත්සාහ කරනවා යම් යම් දේවල් වලට. ඉතින් අපි අහන මොකටද උත්සාහ කරන්නේ? අහවල් දෙ ලබා ගන්න, මාර්ගඵල ලබන්න, නිවන් දකින්න, ව්‍යාපාරයක් ගොඩනගන්න, අහවල් අහවල් කාර්යයන් සඳහා කියලා කියනවා. ඒවට උත්සාහය, භෞතික දේවල් වලට උත්සාහය තිබුණා වේ. නිවන් දකින්නත් උත්සාහය ඕන. ඒ උත්සාහය තුලින් කරන්න ඕන මොකද්ද? උත්සාහය අත්හරින්න ඕන. එතකොට කිසිම උත්සාහයක් නැති අවස්ථාවේදී තමයි නිවන් දකින්නේ. එතකොට නිරුත්සාහයෙන් ඉන්න කෙනෙක්ද? නෑ. එයා නිරුත්සාහයෙන් ඉන්න කෙනෙකුත් නෙමෙයි. දැන් නිරුත්සාහයෙන් ඉන්න කියොත් එහෙම ඒකටත් උත්සාහ කරන්න බෑ. ඔන්න ඕකනේ පැටලෙන්න තැන. නිඋත්සාහයෙන් ඉන්නත් උත්සාහ කරන්න වෙනවා. එතකොට අපි මේ කියන කතා කරන සම්මා වායාම එතන නැහැ. නිරුත්සාහයෙන් සිටීමට උත්සාහ කරනවා නම් එතන අපි මේ කතා කරන සම්මා වායාමේ නෙමෙයි තියෙන්නේ. මේක ඉතින් ගම්බීරු අයන් දම්මෝ කියන්නේ ඒකයි. මේක හරි ගැඹුරු දහම. මෙතන එහෙම උත්සාහයකුත් නැහැ. මම නිරුත්සාහයක විය යුතුයි කියලා උත්සාහයකුත් නැහැ. යමක් කෙරෙහි උත්සාහයකුත් නැහැ. එතකොට උත්සාහය වායාමයේ කියන එක සමණයටපත් වෙච්ච තැන තමයි සම්මා වායාම කියන ගුණයටපත් වෙනවා. එතකොට ලෝකෝත්තර ශක්තියට පාත්‍ර වෙලා තියෙන ඔන්න නිවන් මඟ අවදි වෙන්න පටන් ගන්න. ඉතින් මේ කාරණේ ගැඹුරෙන් අවබෝධ කරගෙන බලන්න ක්‍රියාත්මක කරවන්නේ කොහොමද කියලා තමා තුළ. මේවා ධම්මානුධම්ම ප්‍රතිපatti කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ධර්මයේ හිතට ගලපන්න ඕනේ. හිතට කාවද්ද ගන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි එක කියනවා මේක ලේ යට මස් නහර වලට දැනෙන්න ඕන කියන කාරණේ. ඒක අර ආකාරයට කිසිදු උත්සාහයක් නැති මනුස්සයෙක් බවට පත් වෙනවා. ඒක ගැඹුරු ඥානමය ස්වභාවයකින් ක්‍රියාත්මක කරවන්න ඕන දෙයක් ප්‍රවේශමේ. මේ උත්සාහය තුළ උත්සාහය තියෙනවයි කියන එක අපි නිතරම කියනවා. ඊළඟට පින්නොත්තුනේ සතිය සිහිය තියෙනවා. ඒක එක දේවල් වලට සිහිය තියෙනවා. කොහෙද යන්නේ? පොලේ යනකොට මම පොලේ යනවා. වැඩට යනකොට වැඩට යනවා කියලා සිහිය තියෙනවා. ඉතින් ඒ සිහිය අරමුණු කරා ගමන් කරන සිහිය. අරමුණු කරා, බලාපොරොත්තු කරා, ප්‍රාර්ථනා කරා ගමන් කරන සිහිය තියෙන්නේ. එතකොට එක එක සිහියවල් නිසාම තමයි අපි දුකටපත් වෙනවා, සතුටටපත් වෙනවා, බයට ශෝකයටපත් වෙනවා. සම්මා සතියටපත් වෙන්න ඕන. සම්මා සතිය කියන්නේ, සම්මා සතිය කියන්නේ මොකක්වත්ම සිහියක් නැහැ කියන එක නෙමෙයි. දැන් ඕක භෞතිකවාදී ක්‍රමයට මොකක්වත්ම සිහියක් නැහැ කියලා කියන්නේ මෙන්න මේ වගේ අයට. සිහිය වැඩි වෙනවා. ඒ කියන්නේ සිහිය පාලනය කරගන්න බැරි විදියට කලබලයක් ඇති වෙනවා සිහිය තුළ. ඊට පස්සේ එක දෙයක්වත් හරියට කරගන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි කියනවා යාට සිහිය නැහැ කියලා. ඇත්ත වශයෙන්ම මෙතන වෙලා තියෙන්නේ යාට සිහියවල් වැඩි වෙලා සිහිය තුළ කලබලේ වැඩි වෙලා. ඒක නිසා යාට සිහිය නැති කෙනෙක් නෙමෙයි, සිහිය තුළ කලබලයට පත් වෙච්ච කෙනෙක්. ඒසා ඔබ සිහිය නැති කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? සිහිය නැති කෙනෙක් බවට පත් වෙන්නේ, සිහිය නැති කෙනෙක් බවට පත් වෙන නම් ওই වෛද්‍යවරයෙකුට කියලා නේද? නිරුවින්දන එන්නතක් ගහගත්තා නම් සිහිය නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සිහිය නැති වෙන්නේ මොකෙන්ද? ඒ සිහිය නැති වෙන්නේ අධ්‍යාත්මික ඥානමය දර්ශනයකින් ගුණයකින් නෙමෙයි. ඒ සිහිය නැති වෙන්නේ කාය විඥාන ධාතුව තුළ කයේ සංවේදීතාව දැනෙන්නේ නැතුව යෑම පමණයි. ඒ වගේ සිහියක් යම් ප්‍රමාණයකට නැති වෙනවා අපි නින්දට ගියාම. නින්දට ගියාමත් දන්නේ නැහැ නේ, ආයෙ අවදි වුණාන පස්සේ තමයි අපි කොහෙද ඉන්නේ කියලා තේරෙන්නේ. දැන් තද නින්දට ගියාට පස්සේ හරි අසිරිමත් අවස්ථාවක් නේ. තද නිදාගත්තට පස්සේ තමන් ඥානවන්තයෙක්ද? නැහැ. තමන් මෝඩයෙක්ද? නැහැ. තමන් ස්ත්‍රියක්ද? නැහැ. තමන් පුරුෂයෙක්ද? නැහැ. තමන් පෝසත් කෙනෙක්ද? නැහැ. තමන් දුප්පත් කෙනෙක්ද? නැහැ. තමන් බල සම්පන්න කෙනෙක්ද? ජනාධිපති කෙනෙක්ද? නැහැ. දුබල කෙනෙක්ද? අනේ නැහැ. ආයි නැගිට ගමන් තමයි හා මං ජනාධිපති. ඈ මම මේජර්, මම කර්නල් කියලා වැඩේ පටන් ගන්නවා එතන ඉඳලා. ඈ ඈ මම ගෙදර පළවෙනියා, ගෘහ මූලිකයා, මම දෙවෙනියා, මම තුන්වෙනියා, මම ඉස්කෝලේ යන්න ඕන, මම වැඩට යන්න ඕන කියලා වැඩ පටන් ගන්නවා. සිහිය ඇවදි වෙන්නේ එතන ඉඳලා. එහෙමනම් මේ අර සම්මා සති ගුණය කියලා කියන මේ තද නිද්‍රා කාලයේ තිබුණ එක්තරා ස්වභාවයක්, ආදර්ශයක් හැටියට ගන්න පුළුවන් රහතුන්ගේ සිහියට. රහතුන්ගේ සිහියත් එහෙමයි. මම තනතුරක් වශයෙන්, මම සංකල්පයක් වශයෙන්, පුජ්‍යල වශයෙන් හීනමානයකින් හරි අදිමානයකින් හරි සිහියක් තියාගෙන නැහැ. මොනම විදිහකවත් සිහිය නැහැ. ඒ කියන්නේ වැඩ කටයුතු කරන සිහියව තියෙනවා. ඒ වැඩ කටයුතු තුළ මමත්වයේ සංකල්පය ගාවලා මමත්වය තුළ මේ පළපදියම් වෙලා නැහැ. එයා තුළ එයා ආරෝපණයක් කරගෙන නැහැ. එයා කිසි කෙනෙක් නෙවෙයි. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියන්නේ දැන් මේ සමාජේ හොඳ කෙනෙක් වෙන්න ගියාමත් හරි ප්‍රශ්නයක්. එතකොට මිනිස්සු නරකයි කියලා චෝදනා කරන්න පටන් ගන්නවා. නරක මිනිසෙක් වෙන්න ගියාමත් ප්‍රශ්නයක්. එතකොට හොඳ මිනිස්සු විසින් චෝදනා කරනවා. එතකොට හොඳ මිනිස්සෙක් හරි නරක මිනිස්සෙක් හරි මෙතන නිර්මාණය වෙන්නේ නැහැ. මෙතන සම්මා සති කිසිම සිහියකට ඉලඹ ගන්න නැති කිසි දෙයක් උපාදානය කරගත්තේ නැති ඒ නිරෝධ සංඥාවක් තියෙනවා සම්මා සතියක් තියෙනවා. ඒක හරි අපූර්වත්වයේ ගුණයක් තියෙන. ඒ නිසා සිහිය නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. ඉතින් අර ඌ ඇත්තු කියන සිහිය නෙමෙයි හැබැයි හොඳයි. ඒක මතක තියාගන්න ඕන. මේ සිහියෙන් නිදහස් වෙලා සිහිය නිරෝධයට පාත්‍ර කරගෙන අධ්‍යාත්මික දර්ශනයක් තුල. ඉතින් භෞතික කාර්යයන් හොඳ අවධානයෙන් සිද්ධ කරන්න ඒක මේකට සම්බන්ධ කරගන්න තුව ඒ සිහියෙන් හොඳට පාර යන්න වැඩ කටයුතු කරන්න මේක දර්ශන සම්පත්තිය. ඊට පස්සේ සම්මා සමාධියට පාත්‍ර වෙන්න ඕන. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම එක්තරා ප්‍රබල විදියකට සම්මා දිට්ඨියේ ඉඳලම වැඩ කරන සමස්ත අටම පින්නතුනේ කාර්යයම ඒ අටම පූර්ණත්වයට පත්වීම තමයි තියෙන. දැන් අපිට හඳෙන් කොටසක් පේනුණත් ඒ මුළු හඳෙන්ම කොටසක් නේ නේද? නමුත් කොටසයි පේන්නේ. නමුත් හඳේම කොටසක්. ඒ වගේම සමස්ත ආර්ය අෂ්ටාංග මාර්ගයේම ඒකීය ධර්මයක් ගෝලයක් බවට පත් කරොත් ඒ තියෙන ගෝලේ කොටසක් පේනෝ මේ මුල ඉඳලා දකින්දිම පේන. එතකොට සමස්ත ආර්ය අෂ්ටාංග මාර්ගයට මෙතන ඉඳලා නැකන් කියන සමස්තය තුලම ඒ තුල වැඩෙනවා. සම්මා සමාධි. දැන් බලන්න ඔය සමාධි ටිකක් වඩපු කට්ටිය මෙතන ඇති. අපිත් සමාධි වඩලා තිනෝ. මන් නේව සංඥා නා සංඥා ඇතනට සමාධි වඩලා තිනෝ. ඒක අනිත් මේ ශූන්‍ය සංඥාව වඩලා අනිමිති සංඥාව වඩලා තමයි එතින්ට ගියේ. ඒත් වගේ මානාපාන සති සංඥාව වලින් චතුර්ථ ධ්‍යාන දක්වා ගිහිල්ලා තිනෝ. නමුත් ඕන දෙයකින් ගියත් කොහොම ගියත් යන්නේ ඒ සංඥාවලින් සමාධි වලින් යන්නේ ඒක ක්‍රමයකට යන්නේ ඒක. මේ සමාධියක් කියන එක පවත්ව ගන්න මේ මේක නිකන් හරියට අර කරත්තයත් තල්ලු කරන් යනවා වගේ වැඩක්. පොඩ්ඩක් අත බුරුල් වුණොත් ආපස්සට එන ගුණයක් තියෙනවා වගේ මේක අර කන්දක කරත්තයත් අල්ලු කරගෙන යනවා ඇදගෙන යනවා වගේ මහා වීරයක් දීලා බලයක් දීලා මේක වඩන්න ඕන. ඉතින් අපිට මතකයි අපි ඒ කාලේ වීරය කරනකොට දත් කැඩේ කියලා මට හාමුදුරු කෙනෙක් කිව්වා හක්කට ලී දෙකක් දාගන්න කියලා. ඉතින් හක්කට ලී දෙකක් දාගෙන තද කරගෙන තමයි වීරය කරන්නේ. නැත්තම් දත් කැඩෙනවා. මගේ දතක් පිපුරුවා එහෙම. මම කිව්වා සායනන්ස මේ දත් මිටි කාලා දතක් පිපුරුවා කිව්වම හක්කට ලී කැලේ දෙකක් දාගන්න කිව්වා. එතකොට හිතන්නකෝ පොඩි පහේ වීරයක්ද කියලා කරන්නේ ඈ. දැන් ඔය ශල්‍ය කර්ම හරේ මේ කරද්දිත් ඉස්සර අමු අමුෙන් කරනවා නම් ඒ වගේ හකට ලී කැල්ලක් දාන තද වීරයකින් ඉන්නවා අරයා ඒ දෙය ගන්නකම්. ඒ වගේම හමුදා නිලධාරීන්ට වගේ ඔය යුදවලදී උණ්ඩ හේමේ වැදිලා නිර්වින්දන ඖෂධය මේව නැත්තම් එහෙම අදිස්සිය දෙයක් කරන්න උනොත් ඒ වගේ වීරයක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඉතින් අපි එහෙම තද වීරයක් කරා මොද මේ සමාධිය ගන්න. ඉතින් සම්මා සමාධිය. ඉතින් මං කල්පනා කළා ඉහෙලටම සමාධිය වඩ아가ගෙන ඉද්දි උන්වහන්සේ මට අනුශාසනා කළා දැන් ඉතින් ඔයා මේ සමාධිය ආරක්ෂා කරන්න නම් උදේට පැයක් වඩන්න ඕන සමාධිය, දවල්ට පැයක් වඩන්න ඕන සමාධිය, ආයි රාත්‍රියට පැයක් අඩුම ගානේ වඩන්න ඕන. නැත්තම් ඊට වඩා සමාධිය දියුණු වෙන්න නම් වඩන්න ඕන කියලා කිව්වා. දැන් මොකද වෙන්නේ? කවදාවත් මේ වගේ අනුශාසනා කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ ජනතාව අතරට එන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කළා මේක නම් වෙන්න බෑ බුදුහාමුදුරන්ගේ ධර්මය. මේක නම් වෙන්න බෑ. මේක හරි උත්සාහයකින් හරි වීවීකින් ඔලුව උඩ මල්ලක් තියාගෙන ඉන්න මිනිස්සෙක් වගේ, ඒ දණ්ඩක යන මිනිස්සෙක් වගේ හරීම අවධානයෙන් මෙතන ඉන්න වෙනවා. මේක පොඩ්ඩක් බිනිච්ච ගමන් ආයෙ බිමට කඩාගෙන වැටෙනවා. මේක හරි දෙයක් නෙමෙයි කියන තේරුම් ගත්තා. නැත්ද මේක සම්පූර්ණයෙන් අපිට නිදහස්ව නිවහල්ව දකින්න පුළුවන් දර්ශන සම්පත්තියක් මේ ලෝකෙ. මීට වඩා වෙනස් ක්‍රමයක් තියෙන්න ඕන කියන අදහස ඉතින් අපිට ආවා. පින්නතුනේ ගවේෂණ මාර්ගයේ යද්දී මේ රට තුලම තිබුණු එක ගැන අපි තාම සන්තෝෂ වෙනවා. මේ ශ්‍රී සද්ධර්මය එක රැකගත් අයට, ඒක දේශනා කරපු අයට අපි වාචිකව ගිහිල්ලා උපහාර දැක්කේ නැති වුණත් ඒගොල්ලෝ මේ ලෝකේ ඉන්න සියලු දෙවියෝ, බ්‍රහ්මවරු, මිනිස්සු ඉක්මවා ඉන්න උත්තරීතර මනුස්ස පිරිසක්, උත්තරීතරම පිරිසක්, ඒක වචන පරිසමාර්ථයෙන් කියන්න බැරි තරම් ශ්‍රේෂ්ඨත්වයක් ඔවුන් ළඟ තියෙනවාමයි. මොකද හේතුව ඔවුන් ඒ තරම් ශ්‍රේෂ්ඨයි කියන එක කියන්නට ඕන. මොකද නැත්තම් මොන තරම් අපි දුක් කන්දරාවකට, පටලැවිලි ගොඩකට පාත්‍ර වෙනවද මේ දහම් වචනේ අපිට අහුන් නැත්තම්. ඉතින් සම්මා සමාධි ගුණයට පාත්‍ර වෙන්න ඕන. මොකද්ද මේ සමාධිය කියලා කියන්නේ? ඉහළ දේවල් සියල්ලක්ම අල්ලගෙන පවත්වන දෙයක්. දෘෂ්ටියක් ගත වෙලා, ඒ කියන්නේ සමාධියක් වඩන එක දෘෂ්ටියකටපත් වෙනවා. සමතේ කියන්නේ ඒකනේ, සම්මත කරගන්නවා. සංකල්පයකට පාත්‍ර වෙන්න වෙනවා. වචනවල පාත්‍ර වෙනවා. ඒ වචනයක් හිතෙන් කියවන්න සිද්ධ වෙනවනේ. ආලෝකෝ හරි, ඉහළට ගන්නෝ, පහළට ගන්නෝ හරි, 1 2 3 හරි. එහෙම නැත්නම් මොනම හරි වාචික ගුණයක් තියෙනවා. ඒතකොට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක රට ජීවන රටාවක් එතන තියෙනවා. ආජීවයක් තියෙනවා. ඒතරා උත්සාහයක් තියෙනවා. ඒ කරා පවත්තන සිහියක් තියෙන්න ඕනේ. ඒ තුලින් තමයි සමාධියක් කියන එක රැඳෙන්නේ. ඒ තුලින් සමාධියක් රැඳෙද්දී පින්නතුනේ මහත් වෙහසකට, මහත් ආතතියක, මහත් අපහසුතාවයක යන පොඩ්ඩක් එක්ක වැඩියෙන් සිද්ධ කරලා, එහෙම නැත්නම් අඩුවෙන් සිද්ධ කරලා, එහෙම නැත්නම් අක්‍රමවත් සිතුවිලි පද්ධතියකට යන හසූලා මොනව හරි දෙයක් වුණොත් මොකද වෙන්නේ? සමාධි වැඩෙන කෙනෙක් පිස්සු වැටෙනවා. දැන් ඔය ඉන්දියාවේ වුණත් වෙන්න පුළුවන්, සමාධි වැඩලා පිස්සු වැටිච්ච අය පාරේ අඳුන් කුඳුන් වෙලා ඇවිදින අය ඉන්නවා, තාපසවරු ඉන්නවා. ඒ වගේම ලංකාවේ ඒ සමාධි භාවනාවල් වඩලා බොහෝ දෙනෙක් කරංගුරි ස්පිරිතාලේ ඉන්නවා. මං ඇහුවා මොකද්ද දරුවෝ කලේ කියලා. මං හුස්ම ගන්න නැතුව හිටියා දුවා. අපි ගියා මේ බලන්න, ඒ තාමුදුරු කෙනෙක් ළඩ වෙලා බෙහෙත් ගන්නවා. ඒ හාමුදුරුවෝ මොකද බලන්න ගියා. බලන්න ගියාම මං ඇහුවා මොකද්ද ඔබ දරුවාට උනේ? මං හුස්ම හිර කරගෙන හිටියායි කිව්වා. ආයි හුස්ම එළියට දාලා හිර කරගෙන හිටියායි කිව්වා. ඊට පස්සේ මගේ ඔළුවේ මොකක්ද එකක් උණයි කිව්වා. එදා ඉඳලා මෙහෙම තමයි කිව්වා. එක එක දේවල් කියවන්න පටන් ගන්නවා. මොකක්ද එන්නේ? අසමතුලිත භාවයල් හට ගන්න ඒකාන්ත වශයෙන් ඔය අරමුණු කරා යමන් කරන මොහොතේදී. සම්මා සමාධි, මොනම සමාධියක්වත් නැහැ. මොනම සමාධියක්වත් නැහැ කිව්වම ඔබ හිතන්න පුළුවන් එහෙනම් මේ අපි ඉන්න විදිය වෙන්නේ ඉතින් කියලා. ඔය ඉන්න විදිය තුල සමාධි කොච්චර තියෙනවද? කොච්චර සමාධි තියෙනවද? අර කසීන දස කසීන සංඥාවල් නැති වුණාට ඔබේ සමාධිය තුල ඔන්න නෝනා ඉන්නවා. ඔබේ සමාධිය තුල ඔන්න මහත්තයා ඉන්නවා. ඔබේ සමාධිය තුල ඔන්න ඔබේ වැඩ කටයුතු තියෙනවා. ඔබේ සමාධිය තුල ඔන්න මොනවද තියෙන්නේ? දරුවෝ ඉන්නවා. ධනය තියෙනවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති කියන්නේ නේද? ඒ හිත හිතා ඉන්නවා කියලා කියන්නේ එහෙම සමාධියක් කියලා කියන්නේ එහෙම ඇලීමක් තමයි. දැන් මම කියන්නේ මේ යුතුයකමත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න කියන කාරණේ නෙමෙයි. මේ මානසික නිදහසත් එක්ක කරන වැඩපිළිවෙලක්. භෞතිකවාදී ක්‍රමයට තියෙන යුතුයකම හරියට ඉස්ත කරන්න. ඒක යුතුයකම සම්බන්ධ දෙයක්. ඒ වගකීම එහෙම දෙයක් කරන්න. මෙතන නොවැළෙන්න කියලා කියන්නේ ඒවට වෛර කරන්න කියන එකක් නෙමෙයිනේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඒවත් එක ගැටෙනවා කියන එකවත්, ඒවා මානසික සංකල්පයක් තුළින් ඉවත් කරනවා නම් ඒක අතහැරීමක් නෙමෙයි, ඒක ගැටීමක්. ඒ නිසා මේක අතහරින්න කියනවත් නෙමෙයි අපි කියන්නේ. අල්ලගන්න කියන එකක් නෙමෙයි කියන්නේ මෙතන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන සුවිශේෂ නිරෝධ මාර්ග ප්‍රතිපත්තියක්. එහෙම නැතුව අපි අර බුද්ධාගම, ජනප්‍රිය බුද්ධාගම කියන විදියට මේ කන්නේ නැතුව ඉන්නවත්, යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව ඉන්නවත්, හරි හම්බ කරන්නේ නැතුව ඉන්නවත්, ඔකෝම දීලා වෙස්සන්තරලා වගේ වෙන්නවත් නෙමෙයි. වෙස්සන්තර කියන එකෙත් ලොකු කතාවක් තියෙනවා. වෙස්ස අතහැරීම කියන පරමාර්ථය. එහෙම නැතුව පිටින් දරුවෝ දන් දෙනවයි කියන එක නෙමෙයි. ඉතින් ඒ නිසා මේ සමාධීන් වල නිදහස් වුණාට පස්සේ එයාට ලැබෙනවා සම්මා සමාධියක්. මොකන්ද? කිසිම දෙයකට නොඇලුණු නොබැඳුණු ඒකාග්‍රතාවයක්. ඒක තමයි සම්මා සමාධිය. අනිකුත් සමාධීන් කියලා කියන්නේ ඇලීම තුල ඇතිවන ඒකාග්‍රතාවයක්. එක කාරණයක් කරලා එයා කියනවා මං අනිත් දේවල් කිසි දෙයකට ඇලිලා නැහැ. මොකටද ඇලිලා ඉන්නේ? මම සමාධියටම ඇලී වාසය කරනවා. ඒකෙම ඔප්පු වෙන්නේ මොකද්ද? එකකට ඇලිලා ඉන්නවා. එතකොට සම්මා සමාධිය කියලා කියන්නේ මොකද්ද? කිසිවකට ඇලිලා නැහැ. කිසිවකට ඇලිච්ච නැති සමාධියක් යාතර. ඒක කියන්නේ අන්තරික්ක සමාධිය. අතරක් නැති සමාධිය. අරකේ ඒක අන්තයක් තියෙනවා. මේක අන්තයක් නැති සමාධිය. අන්තයක් නැති සමාධිය තමයි වඩනවා නම් වඩන්න තියෙන්නේ මාර්ගඵලලාභී කොට ඉහළ මාර්ගඵල සඳහා. ඒ වැඩිීමේදී කරන්න තියෙන්නේ අමුතු ප්‍රතිපත්තියක්, අමුතු වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. මෙතෙන්ට පිටින් කහලා එකතු කරන්නේ නැතුව ඉන්නකම තමයි සමාධිය වැඩිවීමට හේතු වෙන්නේ. දැන් පැලයක් වැඩෙනකොට ඒ පැලේ අර කකුල් වල හිමි පටලැවුණොත් හේමේ නිතරම මොකද වෙන්නේ? ඒක. ඒතකොට ගහ අපි කියන කොඬුල් වෙනවයි කියලා කියනවා. ගහ කුඩා වෙනවයි කියලා කියනවා. ඒව නැත්තම් ඒක වැඩිම බාල වෙනවයි කියලා කියනවා. ඒකෝර මේ ලෝකෝත්තර සමාධිය ඇත්ත වශයෙන්ම ඇති කරගත්ත කෙනෙක්ව අර බාහිර දේවල් එක්ක අරක හැපිලා කුඩා වෙන්නේ නැතුව ඔහි තියෙනවා නම් ඒක ඉක්මනින්ම වැඩිලා මහගසබ්බවට පත් වෙනවා. දැන් විසාකා මහ උපාසිකාව වගේ අය දැක්කා. දැක්කට ඊට පස්සේ ඒක වඩාගෙන යන වැඩපිළිවෙලේ යාට ඉන්න හම්බුන්නේ නැහැ. ඉගෙන ගන්න ඕන, කාන්තාවක් හැදෙන්න කටයුතු කරන්න ඕන. ඊට ළඟට රූපලාවන්‍ය වැඩ කළා. ඊට පස්සේ රූපරාජිනී තරඟ වලට ඉදිරිපත් වුණා නේද? ප්‍රාදේශීය තරඟ ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ලොකු ප්‍රදේශීය තරඟ ඉදිරිපත් වෙනවා. පස්සේ රටේම තරඟයට ඉදිරිපත් වෙලා මේ විසාකා මහ උපාසිකාව මේ රූපරාජිනියක් වුණා. ඒතකොට බෞද්ධික ප්‍රශ්නයක් වෙලත් නැහැ. අධ්‍යාත්මික මේ නිවන් දර්ශනය. ඉතින් යා රූපරාජිනී බවට පත් වුණා තමයි අර මහලතා පළඳනාව දුන්නේ 18 කෝටියක් ඒ කාලෙන් වටිනවකෝ. මේ කාලේ නම් එච්චර වටිනකක් දෙන්නේ නැහැ. මොකක් හරි සබන් කෑල්ලක් දීලා ගෙදර යවනවා. ඉතින් ඒ නිසා මේ කාලේ නම් එහෙම එකක් දීලා තියෙනවා. ඉතින් එතුමිය මුළු රටේම ඉන්න රූපරාජිනියක්. ඒ වගේම ඔය මේ මල්ලිකා දේවී වගේ අයත් ඒ වසරක රූපරාජිනියක්. ඒ වගේ ඉන්නෝ එහෙම ගොඩාක් අය ඉන්නෝ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ භෞතිකවාදී ක්‍රමවේදී වෙනම දෙයක්. ජීවත්වන ස්වરૂපය. ඒකට බලපෑමක් කරගන්නතෝ මේක දකින්න කියන එක මේ කියන්නේ. මේ අතහැරීම ගැන කතා කරනවත්, අල්ලා ගැනීම ගැන කතා කිරීමක්වත් නෙමෙයි. මේ අතහැරීමට හා අල්ලා ගැනීමට මූලික පාදක වෙන මමත්වයේ තියෙන ගැටලුව ගැන කතා කරනු. ඒ මමත්වයේ ගැටලුවෙන් නිදහස් වීම තුළ ඔබ ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති පුජ්‍යලයක් නිර්මාණය කරනවා. එහෙම නැතුව මේ ජනප්‍රිය බුද්ධඝමී අනුව ඇලෙන්නේ නැති ගැටෙන පුජ්‍යලයක් පමණක් නිර්මාණය කරන්නේ නැහැ. දැන් සමහර අය කියන්නේ ඇස පිනවන්න එපා. එතකොට ඇස පිනවන්න එපයි කියලා කියන්නේ මේ ලස්සන රූපයක් දැක්කහම අපිට ආස හිතෙනවා නේද කියලා ඔන්න ඒකේ වරද කියනවා. එතකොට අවලස්සන රූපයක් දැක්කහම ඔයාලට කැත හිතෙනවා නේද කියලා ඒකෙපයි කියන්නේ නේද? දැන් අවලස්සන රූපයක් දැක්කහම කැත හිතෙනවයි කියන්නේ ඒකත් නතර කරවන්න එපයි. ඈ දැන් සල්ලි බාගේ නැති වුණාම අනේ මට සල්ලි බාගේ නැහැ, ජීවත් වෙන්න විදියක් නැහැ, ලයිට් බිල ගෙවා ගන්න බෑ කියලා ඌලන මිනිස්සුන්ට මුකුත් කියන්නේ නැහැ. ඒකින් මිදෙන්නේ කියලා. අර යමක් කමක් තියෙන මිනිස්සුන්ට කියනවා ඕක තියෙන එක තමයි ප්‍රශ්නේ, අපේ පන්සලේ ගෙනල්ලා ඕක තියන්න. කණේ කරාබු දෙක දාන් හිටියොත් කියනවා ඌකට ආස හිතේ අපිට ඕක ගෙනල්ලා දෙන්න, මේ දොරක් හදාගන්න තියෙනවා රත්තරෙන් දොරක් හදනවා අපි ඒකට ගෙනල්ලා දාන්න කියලා. පුදුම බුද්ධ ඝමක් ආනේ ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. මෙතන ඇලීමයි ගැටීමයි කියන එක දෙකම අවිද්‍යාවෙන් සිදුවෙන දෝෂයක් බව පෙන්නලා මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල පරමාර්ථය පිහිටන්න ඕන. මේක නිවන් දකින්න ඕනම කෙනෙකුට තියෙන මාර්ගය. මේක පොතේ වාචික පද පරම ස්වභාවයෙන් දේශනා කළා නෙමේ, අවබෝධාත්මක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් සිද්ධ කරේ. ඒ දේශනාව කළේ මම නොවේ. ඒක තියෙන සත්‍යය. ඒක මම නොවේ දේශනා කළේ. ඒ නිසාමයි සත්‍යය. මම කිව්වන ඕක බොරුවක් වෙනවා. ඒ නිසාමයි මම නොවේ ওই දේශනාව දේශනා කළේ කියලා කියන්න පුළුවන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්. ඉතින් හැම දිනාටම ධර්මයේ ප්‍රගුණ කරගන්න මේ දහම් කරුණු ටිකත් බලයක් වේවා, ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.